අද දින ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති පූජ්‍යපාද පිළිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තීනි මානි භික්ඛවේ පුඤ්ඤ කිරිය වත්තුනි කතමානි තීනි දානමයං පුඤ්ඤ කිරිය වත්තු සීලමයං පුඤ්ඤ කිරිය වත්තු භාමනාමයං පුඤ්ඤ කිරිය වත්තුං තීති ධර්මානුශාසනාවකට සවන් දීම සඳහා සූදානම් වන සදහබර පින්නතුනි මේ මොහොතේ මා ඔබට පැහැදිලි කරන්නට කැමති ධර්මානුශාසනාවට මත්තෙන් මේ ධර්මදේශනා අප විසින් කළ ධර්මදේශනා දෙස නැවත ආපසු හැරී බැලීමේදී මාදුතු කිසියම් ප්‍රමාණිත දෝෂ දෙකක් පිළිබඳව ඇතැම් ධර්මදේශනාවල ඇතැම් වචන යුතුය කියන තැනට නොයුතුය කියලා සමහර කලාතුරකින් කියවලා තියෙනවා. සිතාමතා අනුව බැරිවීමකින් එකයි ප්‍රමාද දෝෂයක් කියලා කිව්වේ. එක සදමතනාදී කතාවක තියෙනවා තම දියණිය සමග විවාහ විශේෂගත් දුප්පත් පුරුෂයෙකුට ඒ සිටුවරයා තම ධනය ඔහුට නොදෙමි කියලා කියන්න ඕනේ කියලා. නමුත් ප්‍රයෝගකාරී දියණිය ඒ නොදෙමි කියන වචනේ නොයන් නොයසෙන්නට දෙමි කියලා කියවගත්තයි කියලා කතාවක් තියෙනවා. ඒකට අහිමි වෙන්න තිබුණ සියලු ධනය ඔහුට හිමි වුණා ඒ නිසා. අන්න ඒ වගේ මේ වචනේ මෙහෙම විත්‍ය නොයතිය කියලා කියවීම ඔබට සමහර තැන්වල අහුවේවි. කිසියම් ප්‍රමාද දෝෂයක් බව අනුකම්පාවෙන් සලකන්න කියලා මතක් කරන්න කැමතියි. දෙවනුව මේ සූත්‍ර දේශනා ඇතැම් විට බොහෝ සූත්‍ර දේශනාවල උපුටා ගන්න කොටස් වල සමානකම් පවතිනවා. එනිසා යම් යම් අවස්ථාවලදී සමහර ගාථාවල වචන හෝ අකුරක් වැරදි ලෙස හිමෙහි තියෙන්නට පුළුවන්. මේ දෙකම සිතාමතා කළ දේවල් බව ප්‍රමාද දෝෂයන් නිසා සිදු වූ දේවල් බව මතක් කරන්නට කැමති ඒ ගැන ධර්ම ශ්‍රවණය කරන හිතවතුන් පින්වතුන් සමාවබජනය කරන්න කියලා අපි ඉල්ලන්න කැමති බොහොම නිහතමානීව. ඉහතින් මා කළ මාතෘකාව සවන් දුන්නා වූ අපගින් ගැඹුරු ධර්ම දේශනාවන් සවන් දෙන්නට බලාපොරොත්තු වන පින්නතුන් පින්නතියන් කලබල නොවිය යුතුයි, ඉක්මන් නොවිය යුතුයි. මා මේ පැහැදිලි කරන්න හදන්නේ සරල ධර්ම දේශනාවක් කියලා. මේ ධර්ම දේශනාවේ අග කිසිවෙක් නොසිතූ ආකාරයකට ගැඹුරුයි. ඒ කොටස විස්තර කිරීමේ අදහසින් සහ අපට මෙම පාලන අධිකාරිය මගින් ලබා දෙන යම් යම් මාතෘකා ඔස්සේ අපි ධර්ම දේශනා කරන්න වෙනවා බොහෝ ජනයාගේ යහපත සඳහා. එනිසා අවධානයෙන් සවන් දෙන්න ඔබට අවශ්‍ය කොටසත් අවසානයේ කියවෙනවා ඇති. තිලෝර බුදු පියාණන් වහන්සේ අංගුත්තර නිකායේ අටක නිපාතයේ දේශනා කරලා තිබෙනවා පුඤ්ඤ කිරියවත්තු කියලා සූත්‍රයක්. පුඤ්ඤ කිරියවත්තු කියන්නේ පින්කම් කියන එක. ඒකේ පව්කම් ඇතුළත් කරලා නැහැ. නමුත් ඒ කොටසත් අපිට ඒකට ඇතුළු කරලා දේශනා කරන්න පිළිවන්. අපේ සමාජයේ වැඩිහිටියන්ගෙන් විමසා බැලුවොත් මොනවද පුණ්‍යක්‍රියා කියන්නේ කියලා වචනෙන් පැහැදිලි කරાવી නැත්නම් වචනෙන් කියાવી දාන සීල භාවනා කියලා. නමුත් එතනින් එහාට මේ පිළිබඳව එතරම් පැහැදිලිව තේරුම් ගත්ත පිරිස සිටින බවක් අපේ අසුරු කරන අයසරින් හොයාගන්නට බැරි වී තිබෙනවා. එනිසා තමයි මේ පුඤ්ඤකිරිය වත්තු සූත්‍රයේ අඩංගු කරුණු පැහැදිලි කරමින් ඔබ මෙතෙක් නොදුටු යම් ප්‍රදේශයක් නැත්තම් යම් පරාසයක් කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්නට අපි කල්පනා කරන්නේ. එදින එතන වැඩ සිටි භික්ෂුන් වහන්සේලා ආමතන තිලෝ ගුරු බුදු පියාණන් වහන්සේ තීනි ඉමානි භික්ඛවේ පුඤ්ඤකිරිය වත්තුනි කතමානි තීනි යයි ප්‍රකාශ කරනවා. මානි මෙන්න මේ පුණ්‍යක්‍රිය වස්තුන් පුණ්‍යක්‍රියා තුනක් තිබෙනවා. මොනවද ඒ කතමානි තී? මොනවද ඒ තුන? දානමයන් පුණ්‍යක්‍රිය වත්තු, සීලමයන් පුණ්‍යක්‍රිය වත්තු, භාවනාමයන් පුණ්‍යක්‍රිය වත්තු. අන්න එතකොට ඔබ දන්න කරුණ එතන තියෙනවා. නමුත් එතනින් මේ දේශනාවම අර නැහැ. ඒක අංග සම්පූර්ණ වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව පැහැදිලි කරලා තිබෙනවා. අපි මෙහි එකක් එකින් එක අරන් පැහැදිලි කරමු. එකක් පැහැදිලි කොට එහි තියෙන අර්ථය ගත්තම අපට එතනින් එහා පැත්තට තියෙන පහළ පැත්ත ගැනත් කතා කරන්න පිළිවන්. බුදුරජාණන් වහන්සේ මේ ආකාරයකට දේශනාව ආරම්භ කරමින් එද බික්කවේ ඒ කච්චස්ස අනමේ කිසියම් පුද්ගලයෙක් දානමයන් පුඤ්ඤකිරියවත්තු පරිත්තංකතං හෝති, සීලමයන් පුඤ්ඤකිරියවත්තු පරිත්තංකතං හෝති, භාවනාමයන් පුඤ්ඤකිරියවත්තු නාබි සම්බෝති. මේ පරිත්තංකතං කියන වචනේ තමයි මෙතන ගන්න ඕන. අනේතන පැහැදිලි කරනවා කිසියම් පුද්ගලයෙක් මේ සමාජ ජීවත් වෙන විට මද තමනින් දානමය පුණ්‍ය කර්මයන් හේදෙනවද? අඩ හෝ ඊටත් අඩු පමණින්, සුළු පමණින් සිල්වත් වෙනවද? එතන අපි විස්තර කරන්නේ භාවනාව පුණ්‍යක වස්තු නාභි සම්බෝධි කියලා කියන්නේ කරන්නේ නැහැ කියන එක. ඒක කරන වෙලාව පස්සේ හොයාගනිමු. දැන් මෙතන පැහැදිලි කරන කරුණ තමයි මෙන්න මේ. මේ දානයේදී මේ කියන ඵල ලබන්නට දානයේ සහ සමග සිල්වත්කම තියෙන්න වෙනවා. අද සමාජයේ මේ පිළිබඳව පැහැදිලි කරන්න හරියට අවශ්‍යයි. වෙසක් පොසොන් වලටත් තවත් රැසල වලටත් එහෙම දානයන් අපි දකිනවා. එංග නැතුව. නමුත් මේ දානය දෙන හැම දිනම සීලයක් සීලෙන් යුක්ත වෙලාද දානය දෙන්නේ? අනිවාර්ය අංගයක් දානීය යහපත් විපාක ලැබීමට නම් එය සීලිනුත් යුක්ත විය යුතුයි. අපි දෙහැමිය ධනයක් සකස් කර ගන්න ඕනේ කියලා පැහැදිලි කරනවා දානමය පුණ්‍ය කර්මයන්හිදී. පන්සිල් නැතත් ආපහු අලුතින් පන්සිල් ලිපි හිටවනු ලබනවා සිල්වත් වෙන්න ඕන නිසා. ඒක පින් කරන පින් කැමැති පින්වතුන් ඉන් බලාපොරොත්තු වෙන්නේ පින් පින කියන එක කම්මස්සගත සම්මාදිට්ඨිය. ඒ කියන්නේ කර්ම විපාක විශ්වාස කරමින් අනාගත යහපත් ඵල බලාපොරොත්තු වෙන කරන දේ. අයහපත් ඵල බලාපොරොත්තු වෙන කරන දේට කිරි ටිකකට ගොම ටිකක් කිරි කලයට ගොම ටිකක් කලවම් වුණොත් මොකද වෙන්නේ? මෙන්න මේ ඉගෙන සැලකිලිමත් නැතුව කරන පින්වතුන් තේරුම් ගන්න. මේ පුණ්‍ය කර්මයන් හදවතින් කරන්න ඕන. මූලික නැතත් අමූලික ශ්‍රද්ධාවෙන් හරි කරන්න ඕන. ඒ සඳහා පේවීමක් කැපවීමක් තියෙන්න වෙනවා. බස් රථයෙන් ගිහින් දැස්ස ගමනින් පිට කවවම්ම සමනල කන්ද කරුණා කරන්නේ නැහැ. නාල පිස්සු දෙලා දිහි ගාගෙන පෙරුවට ඇඳගෙන අන්න පේ වුණා. ගමනට පොයේ වුණා. මේකේ පුණ්‍ය කර්මයකටත් පේවෙන්න වෙනවා. ඒ පේවීමේදී අනිවාර්ය අංගයක් තමයි දුස්චරිතයෙන් ඉවත් වීම. මේක තේරුම් ගන්න. එහෙත් ඔබ අතර ඉන්න අය හෝ අපට හෝ දකින්න ලැබෙන හඬ ලැබෙන කරුණු බොහෝ විට ගෘහාශ්‍රිතව පවත්වන ලබන්නා වූ පුණ්‍ය කර්මයන්ගේ අපගේ ඉවත් වීම යාමෙන් පසුව ඒ තෙන් මත්ෙන් සාදයන් බවට පත් වෙන බවට තොරතුරු අපට ලැබෙනවා. එතකොට කෝ සීලය ඒක අනාගත පරපුරට දරු පරපුරට තරුණ තරුණ පරපුරට දෙන වැරදි ආදර්ශයක් වැඩි හිටියන්. පේවීමක් එතන නැහැ. ඒක තේරුම් ගන්න වෙනවා. එතකොට එතන අර දානේ තිබුණට සීලය නැති වෙනවා. මේ ඔය සීලය ගැන කතා කිරීමේදී සිත කය වචන කියන කාරණාවලදී මත්පැන් කියන කොටස ඊටත් එහායින් තියෙන්නේ. ඒක භාවිතා වෙන්නේම නේ අයින් වෙලා තියෙන්නේ. එකකටවත් පදනම නොවන නිසා මෙන්න මේ තත්ත්වයන් තේරුම් ගැනීමේදී පින් කැමති හැම කෙනෙක්ම සැදී පැහැදී පිරිසුදු සිටින. ඒ කියන්නේ ලෝභ දේශ මොහ මූලිකව අපිරිසුදු වෙන්නා වූ දැන් ඔය ඒ ක්‍රියාව ගැන කතා කරනකොට කියන්නේ මදයට කියන්නේ මත් වීමට ප්‍රමාදයට කියන්නේ සසර ප්‍රමාද වීමට සහ ලෞකික වශයෙන් තදාම් පාන වීමට හේතු වෙන නිසා හේතු වෙනේ කරුණත් එක්කලා මේ පුණ්‍ය ක්‍රියා ගෙන යන්නට බෑ. මේක තේරුම් ගන්න වෙනවා. එතන පැහැදිලි කර වදාරන්නේ මෙහෙමයි. පරිත්තං කතං හෝති. මද ප්‍රමණින් අල්ප ප්‍රමණින් යම් කිසි පුද්ගලයෙක් කරොත් මෙලොව වශයෙන් ඔහුට ඒ පිළිබඳව විපාක වාරයක් නැතුව අනවේ. නමුත් ඒ විපාක වාරයන් ඒ පුණ්‍ය චේතනාවන් ඔහුගේ ප්‍රතිසන්දියට අරමුණු වනොතින් සෝකායස්ස බිද්දු පරම් මරණ. ඔහුට කය බිඳී සිදුවෙන මරණයෙන් පසු හිමේනවා කියලා කියන්නේ මනුස්ස දෝභග්ගං උප්පජ්ජති. දුර්භාග්‍ය සම්පන්න මිනිසෙක් වෙන්න අපිට මේක ඇතුළතින් පේනවා. මේ මිනිසුන් හැමදිනම පුණ්‍ය කර්මයන් මත උපන්නාය බව. නමුත් අංග විකල හෝ මන්ද බිද්දකෝ දුගී දුප්පත්ව සවත් වේරයන්ට භාජනය වෙන ජීවිත තියෙනවා. එහෙම වුණාම එකින් කියවෙන්නේ මනුස්ස දෝභග්ගං දුර්භාග්‍ය සම්පන්න මිනිසෙක්. මිනිසෙක් කියන එකෙන් පිරිම යන මේ කියවෙන්නේ කාන්තාවක් කියවෙනවා. දරුවන්ට අම්මන් දුර්භාග්‍යයන් අපි දැක තිබෙනවා. ඒ දුර්භාග්‍ය සම්පන්න බව පිටපස පවතින්නේ පින් මද බව. එතකොට සිල්වත් නොවූ බව. එතකොට දුර්භාග්‍ය සම්පන්න මිනිසාගෙන් පහලට මිනිසෙක් නැහැ. දුර්භාග්‍ය සම්පන්න භාවයේ මිනිස් බව ලැබීමට පවා අල්ප වශයෙන් කරන්නා වූ දානය සහ සීලය උපකාර වෙන බවයි මෙහි පැහැදිලි කරලා තිබෙන්නේ. දැන් එහෙනම් එතනින් එහා පැත්තට ගියාම අල්ප වශයෙන් කරන්නා වූ පිනට හෝ දානය හෝ සීලයට එහා පැත්තට ගත්තාම ඊළඟට තියෙන්නේ පින් පව් නෙමේ, පින් නෙමේ පින්, පින් දාන සීල නෙමේ පව්. පව් සිදු වෙන මූලයන් වෙන සඳහන් කරන්නේ ලෝභ දේශ මොහ. ලෝභ දේශ මොහ මූලික කොට ගත්තා වූ ක්‍රියාවන්ත කියන්නේ දස අකුසල්. සතුන් මැරීම, හොරකම් කිරීම, කාමයේ වැදෑසීම, බොරු කීම, ඉස්සචන කීම, පරස වචන කීම, කේලාම් කීම, දැඩිසේ ලෝභ වීම, බලවත්සේ කෝධ වීම සහ දැක්මින් වැරදි වීම. මේ එකකව සියල්ල හෝ වශයෙන් ගත්තාම මෙහෙම මේ බොහෝ දේවල් වල නිරත වෙලා ඉන්න ආගමක් දහමක් නැකේ ඉන්නවා. පිනෙන් මද, සීලෙන් මද පුද්ගලයා මරණින් පසු ලබා ගන්නේ දුර්භාග්‍ය මනුස්සත්වේ නම් පව් සහකාර පුද්ගලයා පිළිබඳ බුදුන් වහන්සේ වදාරලා තියෙන කුමක්ද? සෝ දුක්ගතින් උප්පජ්ජති තමයි. යම්කිසි පුද්ගලයෙක් මේ ජීවිතයේදී මේ යහපත් දේ පිළිබඳ ලැබියාවකින්තරෝ, ඒ පිළිබඳ ඇල්මකින්තරෝ නිරන්තරයෙන් සිත කය වචන මේ පාපයන්ටම නැඹුරු වෙලා කරගනු ලබනවා නම් ඔහුගේ ජීවිත අවසානයක් ළඟා වෙන විට තරුණ වයසේදී හෝ මහල වයසේදී ලෝභයෙන් පිරි, ද්වේෂයෙන් පිරි, මෝහයෙන් පිරි කෙනෙක් වෙනවා. අනේ ඉබඳු වාය සඳහා තමයි ඊට පස්සේ නිරි, പ്രേත, තිරිසන් කියලා කතා කරන අපා තියෙන්නේ. අපා සැපයෙන් පහව දුගතිගාමි කියලා කියන දුරු දුගතියෙන්. ඒ දිගුතියට ගියාම ඔවුන්ට දුගතියක් කියලා තේරෙන්නේ නැහැ. ඒකට ඔවුන් කැමති. ඒ වගේම එතන තේරුම් ගන්න ඕනේ කරුණ මෙන්න මෙහෙමයි. මෙය මා මේවන විට ප්‍රකාශ කරලා තියෙනවා යම් ධර්ම දේශනාවක කමක් නැහැ. අංගුත්තර නිකායේ පවතින චිග්ගල සූත්‍රය කියන සූත්‍රය ආශ්‍රයෙන් මම උපමාවක් පෙන්වයි කියලා මෙතෙන්ට අදාළ නිසා මතක් කරන්නම්. මහා සාගරයට විසිකරන ලද එක සිදුරක් ඇති වියගසක් පාවී අධි හතර අතර සුළඟෙන් සහ පෙරලි වලින් වසර 100කට වතාවක් උඩේන කැස්බෙකුට මේ සිදුර තුළින් හිතාන්න පුළුවන්ද කියලා බුදුරජාණන් වහන්සේ චිග්ගල සූත්‍රයේ මාසෙවසනවා. එක්සොන්ගේ විලිතරවන්නේ එසේ නොහැකි කියන එක. බුදුරජාණන් වහන්සේ උපමාවෙන් පෙන්වන්නේ එය සිදුවිය හැකි. අපාගත උත්සත්ත්වයක් යලි මිනිසෙක් වශයෙන් උපදී දයන්න මීටත් වඩා දුර්ලභයි කියන එක. ආපහු මේ මිනිස්ලව සුවඳ බලන්නට ලේසියකින් නොලැබෙන නිසා තමයි සබ්බපාපස්සකරණං කියලා කියන්නේ. පව් කරන්න එපයි කියලා කියන්නේ. එනිසා පාපයට විපාකය අනිවාර්යෙන්ම තිරිසන් නිරි අපාගත සත්වයා. ඒක තේරුම් ගන්න වෙනවා. අල්ප පුණ්‍ය කර්මයක සහ අල්ප සීලයක විපාකය එතකොට දුර්භාග්‍ය මිනිසෙක් වුණාම ඒක පිටපසක් යම් යම් ආකාරයක පාප විපාක තියෙනවා. ඒක තේරුම් ගන්න ඕන. එහෙමනම් මේ දෙකදි පෙන්වන්නේ අල්ප වශයෙන් දානයෙන් යුක්තද අල්ප වශයෙන් සීලෙන් යුක්තද? අල්ප වශයෙන් කියන සමහර විදකටක් ලැබුණ මොහොතක නිරන්තරයෙන් නෙමෙයි. ඔය සහත් වෙන දේති කියලා පැහැදිලි කරන සකී හස්තේ නිරන්තරයෙන් කියලා පෙන්වනවා. ඒ දාන ආදී කටයුතු වලදී. නමුත් සමහර වෙලට 3 මාසකින් කරනකදී අවුරුද්දකදී විතරයි. සමහර විට අත්‍යවශ්‍ය දවසකදී විතරයි. එහෙම අරත් ඉන්නවා ඇත්තට ඒවට ලැබි ප්‍රිය නැති අය. නමුත් ඒවක් කරලා ඉවර කරන්න බැරි දේවල් වශයෙන් පෙන්වන්නේ මේ සසර ගමනේ ජීවත් වෙනකොට. මෙතන ඉතින් පැහැදිලි කරන්න කරුණු තිබෙනවා. අපි බෞද්ධ පින්නතුන්ට බහුම් පුණ්‍යං පසවති නැත්නම් පුණ්‍යං කරවත් පින් කරන්න කියලා තියෙනවා. පිනට බය වෙන්න එපා කියලා තියෙනවා. නමුත් මේ පිළිබඳව ඕනෑට වඩා වර්ණනා කරන්න යාමතුලින් පුහුදුන් කියන අය පුණ්‍ය චේතනා වෙනුවට එතන අපුණ්‍ය චේතනා ඇති කර ගන්නවානේ. මේක මේ පව් කරන මිනිසාට ඔය අපාගත දුගතිය කියන එක ලැබෙන්න කියලා වුන් ප්‍රාර්ථනා කරලා ඉන්නන්නේ. ඒක කර්මනියාමේ සාධාරණත්වය එතන හිමි වෙනවා. එනම් මේ පුණ්‍යක්ඛ්‍යා කියන වචනේ මෙන්න මේ තේමාව තුළට සීමා කරගන්න. බුදු වචනයක් තියෙනවා පරත්තං පටිපඤ්ඤත කරන දෙයක් නැත්තම් අන්න ඒක යහපත සඳහා කරන්න. මේ පුණ්‍ය කර්මයෙන් මට ලැබෙන්නේ මොනවද කියලා විමසලිමත් වෙන එක නෙමෙයි කරන්න ඕන. කිසිවක් බලාපොරොත්තු විය යුතු නැහැ. පව් කරන්න පව් බලාපොරොත්තු වෙන්නේ නැහැ විපාක නමුත් විපාක ලබා දෙනවා. එතකොට මේ පුණ්‍ය කර්මයේ තියෙන Tamanට කරලා ආය කෑගහ සතුට වෙන්න කෑගහ කියන්න ඕනෙත් නෑ. Taman මේක කළා නම් සතුට වෙන්න. ඒ අසරණ වූ උදව් ලැබිය යුතු පූජ්‍ය පක්ෂේ හෝ ශාසනයේ හෝ අම්මා හෝ තාත්තා හෝ තවත් උදව් ලැබිය යුතු කෙනා. ඒ එයින් ලැබෙන සහනය ලබාගෙන සැපවත් වෙන හැටිද කළ සතුට වෙන්න පුරුදු වෙන්න. අන්න ඒක තමයි සිත පිරිසිදු කරන්න ඕන කියලා කියන්නේ. මම උදාහරණයක් පෙන්වනවා ඇතම් විට. පාරේ යන උතරයියක් උතරයිකරුවෙක් දැකලා යම් කෙනෙක් රුපියල් 20ක් දීලා ලොතරැයක් ගන්නකොට මේ රුපියල් 20 රජයේ සංවර්ධනට ආරමුදලට බැර වේවා කියලා හැම ගන්න අය මම දැකලා නැහැ. ගන්නෙම එකට 20 100ක් 200ක් බලාපොරොත්තු වෙන. ඒක කරන්න එපයි කියලා නේ මම කියන්නේ. පුණ්‍ය චේතනාවත් මෙහෙම කරගන්න එපයි කියන එක. වැඩිපුර ලබන බලාපොරොත්තු වෙන පුණ්‍ය කර්මයන් කරන්නට ගියාම උතන තියෙන ආත්මార్థය. ඒ පරස්තේ නැහැ නේ පරස්තම් වෙන්නේ නැහැ නේ. ඒ නිසා අපේ චේතනාවෙන් ඒ අන් අයට අපි එකට කියනවා පරෝපකාරය ශ්‍රණයන්ට පිටේම ඒ මොහොතේ ඒ කටයුත්තෙන් ඔවුන් ලබන්නේ විශාල ගැළවීමක් සතුටක් පිළිසරණක් ඒකටලා අපි සතුට වෙන්න ඕන. ඉතිරි කොටස කර්ණණිය පණ්‍යාමයේ තයිත දෙයක් කරුණාම අප ඉල්ලන්න ඕන දෙයක් නෙමෙයි. මෙන්න මේක හොඳින් තේරුම් ගන්න. මේ සමාජයේ තේරුම් ගත යුතු නිසා තමයි මේ දේවල් සරලව මෙහෙම පැහැදිලි කරන්නේ. බොහෝ අයගේ මුඛයෙන් පිට වෙන වචන අපි අහලා තියෙනවා. ඔවුන්ගේ චේතනාව අපට තේරෙනවා. ඔවුන් තුළ සමාජයේ කෙරෙහි උපන් දයාව අනුකම්පාවට වඩා ඒ පින තුළ පවතින ආත්මార్థය. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ පින කියන එකේ පවතින ආත්මార్థය නෙමෙයි පරාර්ථය. ඒක වෙනමින් තේරුම් ගන්න ඕන ටික ටික තේරුම් ගන්න ඕන මේක හොඳ හදිසිතකින් කරනවා කියන එකේ තේරුම ඒකයි. අපි දෙවෙනි කොටසට යමු. ඉදපෙන වික්‍රේ ඒකාචස්ස මහණනි තවත් යම් කිසි පුද්ගලෙක් දානමය පුණ්‍ය කර්යවත්තුන් මත්සෝකතං හෝති සීලමයන් පුණ්‍ය කර්යවත්තුන් මත්සෝකතං හෝති භාවනාමය පුණ්‍ය කර්යවත්තුන් නාභි සම්බෝධි. එතනත් භාවනාව කියන එක පුණ්‍ය කර්යයක් වස්තුවක් වශයෙන් පැහැදිලි කරලා නැහැ. මේක තමයි අද මගේ පැහැදිලි කිරීමේ අග බලාපොරොත්තුවත්. මත්සෝ මද පමණින් මාත්‍රාවට ගැලපෙන දැන් ඔය සිංහල වෙදකමේ මාත්‍රාව තියෙනවා ඒ අවශ්‍ය ප්‍රමාණය. ඉතිහාගය ආදි මාත්‍රාව කියලා කියනවා. අවශ්‍ය පමණින් යම්කිසි පුද්ගලයෙක් තමන්ගේ ජීවිත කාලය තුළ මේ දානයේදී අර සමහර විට අතන ගත්තත් පුද්ගලෙක් නම් ශික්ෂාපද දෙකක් විතර රැක්කා එකක් විතර රැක්කා මෙතනදී උඩ හතරක් විතර සමහර විට. දානයේදී එතකොට පරාර්ථ චර්යාව වෙන්නේ යුක්ත ලෝභ දේශ මොහයන් අයවත් කරන නිරන්තරයෙන් සංවිභාගයෙන් යුක්ත දානය පිළිබඳව ගත්තාම තියෙනවා එහෙම කීපයක්. සහත්තේන සංවිභාගය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ කැපයක ප්‍රදේශ සොයා බලා ශ්‍රද්ධාවින් කියලා තියෙනවා. කර්මඵලදා කියලා තියෙනවා. ඒ වචන කීපයක් තියෙනවා. දේවතා සංයුක්තිය දෙවියෝ තමයි බුදුහාමුදුරන්ට මේවට පිළිවෙදනා කරලා තියෙන්නේ. සාදු කුමාරිස දාන අපස්මින් පිදානං සාදු මාරිස බුදුජානන් වහන්සේ දන් දෙන්නේ කොහොඳ? ඊළඟට කියනවා ටිකකින් හරි දෙන්නේ කොහොඳ? තව එක කෙනෙක් කියනවා ධම්මලන් දස්ස පිදානං සාදු සාදු දානං දෙහැමින් ලැබෙයක් දෙන්නේ කොහොඳ? සහත් වේන සාදු දානං තමන්ගේ අතින් දෙන දේ හොඳ. අන්න ඒ විදිහට පැහැදිලි කරලා තියෙනවා. මේ සියලු කාරණා එකතු වෙන්න ඕන කියන බුදුන් වහන්සේ එකක්වත් වැරදි කියලා වදාලේ නැහැ. සබ්බංගෝ භාසිතං සුභාසිතං විත්තරේන. නම්බර මේකේ ප්‍රථම දෙයක් අර්ථ වශයෙන් ගත් කල සුභාසිතයි යහපත්. එහෙම කියලා වදාරන උන්වහන්සේ ඊළඟ වචනයක් වෙන්නනවා. ඒක මෙතෙන් තදාල් නැති නිසා කියන්නේ ඊට වඩා උසස් දෙයක් කියන උන්වහන්සේ පෙන්ලා පිනවා. අරව හරි වුණාට උන්වහන්සේගේ දැක්මෙන් ඊට වඩා උසස් දෙයක් පෙන්ලා. පිච මම වචනං සුණාත. ඒ වුණාට මම කියන මේ දේ තහන්න කියලා උන්වහන්සේමක් කියලා දෙනවා. ඒක අපිට මෙතෙන් තදාල් නැති නිසා අපි ඒක නවත්ත ගනිමු. දැන් බලන්න මෙහෙම යම්කිසි පුද්ගලයෙක් අපේ සමාජයේ ඉන්න අය මධ්‍යම ප්‍රමාණයෙන් සිල්වත්කමෙත් මධ්‍යම ප්‍රමාණයක් මේක තීරකයක් හරියට පෙන්වන්න බැහැ. දානෙත් මධ්‍යම ප්‍රමාණයක්. භාවනාවට උමීමක් නැහැ. කළොත්. එතකොට එතන කර්මඵල ආදාන පුතත් යන භාවය තුළ පින්පව් සිදු වෙන පුණ්‍ය පින් සිදු වෙන පුණ්‍ය කර්මයක් වලින්. ඒක එහෙම කරන් යනකොට ජීවිත අවසානයේ දක්වා ඒක කිසියම් ආකාරයක වර්ධනයක් දිනුවක් තියෙනවා. පින්වන්ත ජීවිත කියන්නේ ඒකයි. අන්න ජීවිත අවසානයේ සමුගන්න වෙලාවට බැරි වෙලාවත් මේ පුණ්‍ය චේතනාවන් උදව් උපකාර වුණොත් එහෙම සෝ කායස බේදෝ පරම්මරණා මනුස්ස සෝ බග්ගං උප්පජ්ජති අන්න හොඳ වචනයක් තියෙනවා. ඔහු කය බිඳින් සිදුවෙන මරණයෙන් පසු යලි උපතකදී අන්න මිනිසෙක් වශයෙන් ඉපදීමට පුණ්‍ය චේතනාව බලපානවායි කියන එක. සෞභාග්‍යමත් මිනිසෙක් රූප ලක්ෂණ සිත් ගන්න අසල වෙන්නට පුළුවනි. ඔහු පිටපස විවිධ ආකාරයෙන් දුර්වල කර්ම බාධා පමන කර්ම විපාක ලොහු බඳින් නැතිවා වෙන්නට පුළුවනි. උපතින්ම ආදරණීය මව්පියන් හමු වෙනවා වෙන්නට පුළුවනි. පාසල් යාම අධ්‍යාපන ලැබීම ඉත්‍යාදී මේවා හිඟයකින් තොරව. දැන් අර දෝබද්දම් මනුස්සති කියන දුර්භාග්‍ය මනුස්සාට සමහර විට මත්පැන් බී පහර දෙන පීක්. බඩගින්නේ වේලෙන් තිල්ල වෙන දුගී දුප්පත් නිවසක්. අන්න ඒ වගේ එක තමයි දුර්භාග්‍ය සම්පන්න කෙනෙක් පෙන්නන්නේ. එතකොට සෞභාග්‍යමත් මිනිසෙක් වහම එතකොට එහෙනම් ඒ පින් නැති තැනක ඉපදලා තියෙනවා පින්වන්තකමට. උපජ්ජති මේ බලපෑම ඒ පින් වශයෙන් ලබාගත් විපාකයන්ගේ ස්වභාවය. එතන තේරුම් ගන්න ඕන කාරණාව තමයි මේ සෞභාග්‍යමත් මිනිසාට උනත් ඊළඟට තවදුරටත් සෞභාග්‍යයට යනමග කියා දෙන්නට අවශ්‍ය අසුරක් නොලැබුණොතින් මේ සෞභාග්‍ය ආය දුර්භාග්‍යයක් බවට පත් කරගෙන තරුණ වයසත් සමග සොරව සූදු දුරාචාරයෙන් යලිත් අපාගත වීමට පරිහානියට පත් වීමට තියෙන ඉඩකඩ ඒ නිසා වැළකී තියනවායි කියලා හැම නැහැ. මේ සෞභාග්‍යමත් මිනිසෙක් වූ පමණින්. බුදුන් වහන්සේගේ ඉගැන්වීමේ යමෙක් මේ වසලෙක් හෝ බ්‍රාහ්මණෙක් වෙන්නේ උපතින් නොවේ කියලානේ පෙන්නන්නේ. ක්‍රියාවෙන්. අන්න ක්‍රියාව නිසා ඔහුට ඔහුගේ ජීවිතය යලිත් අවසස් කරගන්නත් පුළුවෙනි, පහත් කරගන්නත් පුළුවෙනි. මේක තේරුම් ගන්න. එහෙනම් අපි කැමති හැම දිනම සැපට කැමති. මෙලොව වශයෙන්ුත් එහෙමයි. ආයවර්ණ සැබල කියන කාරණාවලට අපි ප්‍රියයි. ඇතමුන් තේවා හිමි නෑ. හිමි වුණත් බොහෝ බාධා සහිතයි. අපිට මේ ආරි සත්‍ය අවබෝධයෙන් දුක්ඛක්ඛන්දේ සසර ගමන නිමා නොවන තාක්කල් අපි මිනිසුන් අතර හෝ දෙවියන් අතර සෝසේ ඉන්නට ඕන. ඒ සඳහා උදව් උපකාර වෙන්නේ මේ පරාර්ථය කියන වචනය යටතේ කරන්නා වූ සත්ක්‍රියා යහපත් ක්‍රියා කියන එක තමයි මේ පින්කම් කියන එකෙන් පෙන්වන්නේ. සෞභාග්‍යමත් මිනිසුන් මොකක් කරපුවාද? දානෙන් සහ සිල්වත් වීම දෙකෙන් යුක්තව සිල්වත් වෙලා දාන කටයුතු කිරීම තුළ තමයි මිනිසාට සෞභාග්‍යමත් මිනිසෙක් වෙන්න සිදු වෙන්නේ. දැන් ඔබ සමාජයේ කියලා අවධානය යොමු කරන්න. එතෙමුන් දාන ආදී කටයුතු නම් කරනවා. ඒ සඳහා උපයාස ප්‍රයා ගන්න උදව්ය කොහෙන්ද හොයලා බලුවොත් එහෙම සමහර විට විශාල හොරකමකින්, විශාල බොරුවකින්, විශාල වංචාවකින්, විශාල විශාල නීති විරෝධී දේවල් වලින්. විත්ත චරිතයව අපි සමාජයේ සමහර විට හිලිනුනට අපිට එහෙම හිතන්න කරුණු තියෙනවා. ලෝට බණ දෙසා හොරෙන් සිල් විදලන්නා කියලා ගාගී කවී පදයක් තියෙනවා. ඒ වගේ එක අතකින් පරිත්‍යාග ශීලීත්වය පිළිබඳව සුදු වෙන මොහොතේම පැත්තක් ප්‍රදර්ශනය කරන අතර තවත් අපි නොපෙනෙන පැත්තකින් අර වගේ පැත්තක් තියෙනවා නම් එහෙනම් සෞභාග්‍යමත් මිනිසෙක් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද ඇතුළතින් පිටපැත්තෙන් දෙන්නන එක අව්‍යාජයක්. අව්‍යාජ ස්වභාවය ඇතුළතින් හොරකම වංචාව බොරුව නම් එහෙනම් ඔහු පව් වලින් වලට වඩා කරන්නේ පව්. ඒ නිසා රටක් ජාතියක් පිරිනව පරලෝක වශයෙන් ගත් කලහුට අනන්ත වූ දුකකටපත් වෙන්න සිදු වෙනවා. ඒසම මේ කරුණ තේරුම් ගන්නට වෙනවා. සමාජය පරිහානිය කරා යන එක වලකින්ට නම් අපි පෞද්ගලිකව ගත කල මේ පෞකාර ක්‍රියාවන්ගෙන් නිදහස් වීමේ, ඒන් වැළකීමේ අවශ්‍යතාවය පෞද්ගලිකව තම තමා වශයෙන් තේරුම් ගන්නට වෙනවා. එතකොට අපි දැන් කරුණ තුනක් කතා කළා. ලෝභ දේශ මොහ මූලික කරගත් පාපී ප්‍රතිසන්දිය දුක් සහගත අපාගත වීමමයි. යන්නේ පා කියලා කියනවා මොකද ගොඩ එන්න බැරි වෙන නිසා. රෝගී කනකස්පාවී සදරෙන් ආරෝධ සීල රටාවක් ඇවිදින් අහස බලනටත් වඩා දුර්ලභ දෙයක් කියලා තියෙන නිසා. පුණ්‍ය කර්මයන් මද සීලෙන් කරන් දෙපයි කියලා දිනා කළොත් දුර්භාග්‍ය මිනිසෙක් බවට පත් වෙන්නේ. සෞභාග්‍ය මිනිසෙක් බවට පත් වෙන නම් මේ මත මද්දපමණින් නෙමෙයි මත්තසෝ ප්‍රමාණවත් පරිදි දානයේ සිල්වත්කම තියෙන්න වෙනවා. එනිසා මේ ඉන්දිහාට යන ගමනක් වුණත් නිවාන ගාමිනී ප්‍රතිපදාවේ උනත් බලන්න මේ සිල්වත්කමක් නැතුව මේ සම්මතයේ පිහිටන් නැතුව යහපත් දේ කියන සම්මුතින් පිළිගන්නේ නැතුව යන්න බෑ. ඒවා අපේ සාමාන්‍ය ස්වභාවය බවට පත් වෙනවා. එහෙම නැත්නම් අපි ඇතුළතින් පරිහානියට පත් වෙනවා. මේ පරිහානිය වළක්වන ක්‍රියාවක් තමයි මේකෙන් පෙන්වන්නේ. ඕක අවිද්‍යාව තුළ තියෙනවා කියන එක අපි පසුව තේරුම් ගනිමු. ඒක තව එහාට යනකොට තේරුම් ගන්න ඕන කරුණක්. ඊළඟට තුන්වෙනි කරුණට ගිහින් බලුවොත් ඉද වික්කවි ඒකච්ඡස්ස දානමය පුණ්‍ය කරේවත්තොම් ශීලමය පුණ්‍ය කරේවත්තොම් අදිමත්තං කතං හෝති. අධික ප්‍රමාණය අදිමාත්‍රාවෙන් ඉහළ මට්ටමින් බොහෝ එහෙම සමහර අය ඉන්නවා. එතනත් වෙනනවා භාවනාමය පුණ්‍ය කරේවත්තොම් නාභි සම්බෝධි කියලා. මෙහෙම ඉහළ මට්ටමින් සමහර තමන් ගැනවත් නොසිතා තමන් සමහර දුගී දුප්පත් වෙච්චි නැත්නම් නිරන්තරයෙන් එහෙම සද්ධා ඇති අය පිළිබඳ විතරම් ඒ දේ තම වස්තු පිළිබඳ ලෝභයක් නැතුව එහෙම කරන අය සිටිනවා. අන්න ඔවුන්ගේ පුණ්‍ය ක්‍රියාවන්ගේ අදිමාත්‍ර බව හේතු කොටගෙන සෝකායස වේදෝ පරම්මරණ චාතුම් මහරාජිකානම් දේවානම් සහව්‍යතං උප්පජ්ජති. මේ කාම භවයේ 11 භූමියකින් යුක්තයි. අපාය 4යි, මිනිස් ලෝකයයි, ස්ත්‍රී ලෝක 6යි. අර අපාය පව්වලට විපාක හිමියන් තැන. මිනිස්රෝ පව්පින් දෙකටම එකක් හැබැයි සප්තකාම සර්ගය වශයෙන් ගත් කරන සර්ගයක් වශයෙන් සලකන්නේ. එහි ඝනකයක් පවතිනවා. ඒ නිසා ඊට අය ඉරණම් වලට මුහුණ දෙන්න සිදු වෙනවා. කරදර වලට, හිරිහැර වලට, ගිනි ගැනීම වලට සහ තවත් අධ්‍යාපන ආදී කාරණා වලට කරදර වලට. ඒබඳු කරදරත් අර දෙවියන් අතර නැහැ. මෙතන තව කරුණු හයක් එකට පැහැදිලි එකට විවිධ වශයෙන් තියෙනවා. නමුත් මේ හයම පැහැදිලි කරන්න ගියොත් අපිට කාලය අපිට අවශ්‍ය කරුණු පැහැදිලි කරගන්න මදි වෙනවා. එනිසා අපි හයම ගනිමු එකට. මේ දෙවියන් කියන කොටස බුදු සමය බලන්න කොහොතනද ඉන්නේ කියලා. මේ පිළිබඳව මට වචනයක් කතා කරන්න ඕන. බුදු සමය දෙවියන් ප්‍රතික්ෂේප කරන්නේ. දෙවියන් යන මිනිසුන් වශයෙන් ඉඳලා පිනේ මහිමෙන් පින් සහ සිල්වත්කම නිසා අප ලබා ගන්නා වූ මීට වඩා වර්ෂ කාලයක් දීලා තෙන්න පුළුවන් ඕපපාතික ප්‍රතිසන්දිය. එතකොට ඒබඳු දෙවියන්ට තියෙන්නට බෑ විකෘති වූ රූප පිනින් උපන්නායට. මොකද දුර්භාග්‍ය මිනිසාට පෙරුණාම සෞභාග්‍ය සම්පන්න මිනිසාටවත් එහෙම නැහැ. දෙවියන්නම් පිනින් උපදින්න හැම දෙවියන්ට මොකක්වත් එහෙම අඩුපාඩු ඇදපළු තියෙන්නට බෑ. ඔබ මේ රටේ හෝ ලෝකයේ ඇවිදින විට යම්නම් ඔය දේවවාදීන් හදා තිබෙන අඹා තිබෙන දේව රූප ප්‍රතිමා හැම දැක්කොත් එහෙම විකෘතියත් විකෘතියස් විකෘති දත් විකෘති මොහන විකෘති උදරය ආදී නොයෙකුත් දේවල් දකින්නේ නැද්ද? බෞද්ධින් වශයෙන් පිළිගන්න දෙවියන් විකෘති වේතන. ඒ නිසා ඒ වෙනත් ආගම්වල දෙවියන් පිළිබඳ මතය වෙනයි, බුදු සමයේ දේව මතය වෙනයි කියන එක තේරුම් ගන්න. ඒ දෙවියෝ කියන අය මිනිස්සු කන්න උපන් අය හෝ වල දෙන්න උපන් අය හෝ නෙමෙයි, හුණියම් කරන්න උපන් අය හෝ නෙයි. තමන් කළ පිනත සදිවි ලෝක නැමැති පුණ්‍ය භූමියන් උපන් අය. ඒ විතරක් නෙමෙයි. ඒ දෙවියන් පිළිබඳ කතාවේ සඳහන් වෙනවා එක තැනක. ගාතාව මතක් වී විනාඩියක් යනකොට ඒ ගහත්ත පුණ්‍ය කරා සීලවන්ත උපාසකා ධම්මේන ධාරම් පෝතිස්සී භෝසෙන්ති තේනමස්සාමි මාතලි. මාතලි කියන්නේ සද්දෙවියන්ගේ රතාචාර්යා. දැන් සද්දෙවියන්ට වඳිනව රතාචාර්යා. සද්දෙවිය මනුස්ස ලෝකෙ පැත්ත බලන වඳිනවා. අපි ඔබ වහන්සේට වඳිනකොට ඔබ වහන්සේ වඳින්නේ කාටද? පැහැදිලි කරලා තිබෙනවා ඊළඟට යම් කිසි ගෘහස්ථ ජීවිතයක් ගත කරන මේබඳු පුණ්‍ය කර්මයන් කරන අර කියන ආකාරයට පස්පව්ව පාපකාරී දේවල් දුනි ශික්ෂාපද කීම පමණක් නෙමෙයි ප්‍රතිපත්තියෙන් මේවා නොකරන බිරිඳ හෝ දරුවන් දෙහිමි උපයාස අපයා ගත්තා වූ ධනෙන් පෝෂණය කරන යම් පිරිසක් ඇද්ද මම ඔවුන්ටයි නමස්කාර කරන්නේ. මතක තියාගන්න අපේ අය දෙවියන්ගෙන් පිහිට ලබන්න ඕන නම් Taman කෙබඳු ප්‍රතිපත්තියක ඉන්න ඕනද කියන එක පිළිබඳව තව ටිකක් හටත් මට උතන දෙවියන් පිළිබඳව කියන්න ඕන. මෙතන මේ සූත්‍රයේ පැහැදිලි කරලා තියෙන මේ කායස්ස බෙදෝ පරම්මරණ කියන කොටස ඊළඟට පෙන්නනවා. චාතුර්මහරජිකෙන් පසු තාවතින්ස යාම තුසිත නිර්මාරති පරමසවසත් කියනවා සදිවි ලෝක සංකේත. හැම දෙයකටම මේ පින් මන්තකම උපහේතු වෙනවයි කියන එක. ඊබඳු තැන්වලදී තවදුරටත් අතිරේක වශයෙන් කළා වූ පින්කම් හේතුකටම ඒ දිව්‍ය ස්ථානයන්හිත් අධිපති භාවයන්ට පත් වෙන අන්නහිට වඩා ඉහළින් හිටින්ට ලැබෙනවයි කියන එකත් පැහැදිලි කරලා තිබෙනවා. එතකොට දැන් මේ අපි කතා කළේ පින්පව්වල අනාගතය. තව භාවනාවට අපි ගියේනේ. පව්කාරක මේ අනාගතය දුර්භාග්‍ය අපාගත වී ඒ ස්ථාන රූපත ලැබීම. පුණ්‍යාන්තක මේ පින් මදක මේ අනාගතය දුර්භාග්‍ය මිනිසෙක්. මධ්‍යම ප්‍රමාණ්‍ය අනාගතය සෞභාග්‍ය සම්පත් භවෝග සම්පත් ඥාන වාහන උරුම. ඉතිහාට ගියාම සදිව සම්පත්. දැන් එහෙනම් අපි තාකල්පයක් ඇති වෙන්නට පුළුවන් නේද දෙවියන් අතර ඉන්නේ කොහොඳයි කියලා. නමුත් කුද්දකනිකායේ පවතිනවා පුබ්බ නිමිති කියලා සූත්‍රයක්. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒක විශේෂයෙන්ම අදාළ නැති නිසා සියල්ල පාඨයෙන් පාළියෙන් පැහැදිලි කරන්න මා ගන්නෙ නැහැ. දෙවි කෙනෙකුගේ මේ ආයු කාලයේ චුතුණහම උතෙන් චුත වෙන්න සිදු වෙන බවට ලක්ෂණ හයක් පහළ වෙනවලු. ඒක පුබ්බ නිමිති කියන්නේ අන්න ඒකයි. පූර්ව නිමිති. මේ පූර්ව නිමිති පහළ වෙලා දුකින් ඉන්නව දැක්කම සිසු දෙවියරු මොහු තමයි මෙතනින් චුත වෙන්න ඉන්නේ කියලා උන් අස්වසන හැටි ඔබහලා තියනවාද? ඔබ මෙතනින් චුත වෙලා මිනිස් ලෝකයට යන මේන් චුතව සුගතින් උප්පජ්ජති සුරද්දලා බන් ලබ සුප්පතිච්චිත බවාහි. මට මතක හැටියෙද මේ දෙවියන් දෙවියන්ට කියනවා එතරින් චුත වෙලා චුත චුයන් සුදු සුගතියට යන්න තේ කියලා. සුගතියට ගිහිල්ලා එහි සුලද්ද ලාභයක් තියෙනවා ඒක ලබන්නට කියලා මනාව හිතන්නට කියලා. බුදුරජාණන් වහන්සේ කරන මේ දේශනාව අසන වික්ෂුන් වහන්සේලාට ප්‍රශ්නයක් ඇති වෙනවා. දෙවියන්ගේ සුගතිය කුමක්ද? දෙවියන්ගේ සුලද්ද ලාභය කුමක්ද? දෙවියන්ගේ මනාව පිහිටීම කුමක්ද? බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දරනවා. චුත්ත වෙන දෙවියන්ට මිනිසෙක් වශයෙන් උපත ලැබීම සුගතියයි. දැන් ඔබ හිතන්න. ඔබේ සුගතිය දිව්‍ය ලෝකෙ කියලා හිතන් හිටියට බුදුරජාණන් වහන්සේ ගන්වීම අනුවගත් කල දෙවියන් අතර ඉන්නවට වඩා සුගතියකටපත් වීම තමයි මෙතන. ඊළඟට එතන අන්න සුගතියෙන් උපතලා ලබන්න ඕන ලාභයක් තියෙනවා කියලා කියනවා. ඒ තමයි මෙන්න මේ බුදු ධම්ම සංඝ රත්නත්‍රයේ තේරුම් අරගෙන දුකින් අත මිදීමට අවශ්‍ය කරුණු පිළිබඳ අවබෝධය ලබා ගන්න පුළුවන් මංපෙත් විවර වීම තමයි ලබන්න පුළුවන් සොලද්දම ලාභය. ඉන්පසු තවත් ආගමිකට හෝ මවකට හෝ පියකට හෝ තවත් බය කරන කාටවත් හෝ හරවාගත නොහැකි ආකාරයකින් නොපිරිහෙන සද්ධාවෙහි පිහිටීමට කියනවා සුප්පතිත්ථිත බවාහි. එහෙනම් නොදන්නකමට යමෙක් මනුස්සකෝ ලෝකිත වඩා ඉහළ සුගතියක් කියලා හිතනවා නම් සදිවි ලෝකේ බුදුන් වදාරන්නේ ඉන්චුත වෙන මනුස්සයර සුගතියට එන්න කියලා මෙහෙට මිනිස් ලෝකෙට එන එකයි. මේ හැම දෙයක්ම සමතුලිතව අපි පැහැදිලි කරනවා. යම් තැනක ඉපදුනහම කරදරයකින් හිරිහැරකින් තොරව ඉන්නට එහෙනම් පුණ්‍යාන්තකමක් අප පිටපස පවතිනවා. මා කලකදී මේක පැහැදිලි කරවදාලා අදෘශ්‍යමාන කල්‍යාණ මිත්‍රයෙක් කියලා. දැන් අපට උදව් උපකාර කරන්න මිත්‍රයෝ ඥාතියින්නේ පේන අය. නමුත් එහෙම නැතුව කරදර හිරිහැරකටපත් වෙන වෙලාවට ඇතමුන්ට කරදර හිරිහැරවන්නේ නැහැ. දෙවියන් බේරගත්තා කියලා වචනයක් කියනවා. දැන් මිත්‍රයින්ට ද්‍රෝහිනවන්නේ නම් අර ඒ සූත්‍රයේ සඳහන් කරලා තියෙන මොකද්ද? යෝ මිත්තානං නදූපති. දරිතෝ පබ්බතාතෝ වා රුක්ඛාතෝ පතිතෝ නරෝ. මේ මිත්‍ර ද්‍රෝහි ගති ලක්ෂණේ නැති යහපත් මිනිසෙක් වැරදිලාවත් පර්වතයක් පල්ලට වැටෙනොත් දරිතෝ පබ්බතාතෝ වා. රුක්ඛාතෝ ගහකින් පල්ලට වැටෙනොත් අනිත් අය නම් එතනම අඩි 4ක් 5ක්ම වැටලා මැරෙවි. කෙනෙක් නැතුව මෙහෙ ආවේ. චුතෝ පතිච්ඡං ලබති. ඔහු බේරගන්න මොකක් හරි ක්‍රමයක් තියෙනවා. අන්න ඒකයි පින්වන්තකම කියන එක පිටුපසනවල තින්නව මම කියන අදෘශ්‍යමාන මිත්‍රත්වය. අපිට දැනෙනවා ඉවෙන් වගේ දැනෙනවා ඒ බුදු අවස්ථාවක්. එහෙම නැත්නම් අපිව බේරා ගන්නට කවුරු හරි ඉන්නවා. හැම විට ඈත ගමනක් ගිහිල්ලා තේවත් අත්වල අතරමං වුණා වින්ට පුළුවනි. එහෙත් කවුරු හරි අපිව බේරා ගන්න තේනවා. එහෙම නැත්නම් අපිට එතන එහෙම ඉංගන්තකමක් නැත්නම් අසරණව උදකලා මියන්ට සිදු වෙවි. එනිසා මේ කාරණාම තේරුම් ගන්න වෙනවා. නමුත් මෙහි අපේ අයගේ තියෙන දුර්වලකම තමයි ඔවුන් මේ පරාර්ථය වෙනුවට ආත්මාර්ථය සඳහා යොදා ගැනීම. ඒ කියන්නේ අර සුපියල් 20ක් විඳන් කරලා කෝටියක් බලාපොරොත්තු වෙන වගේ කාරණයක්. එයයි අපෙන් වෙනස් වෙන්න ඕන. ඒ පිළිබඳව කර්ම නියාමයට අයිති වෙලා. දැන් එහෙමනම් මේ දිව්‍ය ලෝක 6 සහ මනුස්ස ලෝකය අපායි මේ කාරණා ටික තුල තමයි මේ බලපාන්නේ සැප සහ දුක දෙකට පින්පව්. දැන් මේ සූත්‍රයේ ඊළඟ කාරණේට එන්න. භාවනා මේ පුණ්‍ය කරේවත් තුන්නා විසම්බෝධි මේ එකකදවත් මේ තුන් ලෝකේ නැත්නම් මේ ලෝක කාම ලෝක 6ට දිව්‍ය ලෝකෙට සහ කාම ලෝකෙට දිව්‍ය ලෝක 6ට සහ අපායට ඒ සඳහා විපාක සඳහා මේ භාවනාව කියන කොටස බලපාලා නැහැ. අවාසනාවකට මේ සූත්‍ර දේශනාව එතනින් එහාට භාවනා මේ පුණ්‍ය කරේවත් තුන් කියන වචනේ අරනහම ඒක බුදුරජාණන් වහන්සේ විස්තර කරලා නැහැ. උන්වහන්සේ තේනිමාන වික්‍රේ පුණ්‍ය කරේවත් තුනි කියලා දෙකක් පැහැදිලි කරලා තුන්වෙනි එක නැවැත්තුවේයි කියලා මට ගැටලුවක් තියෙනවා. එදා සවන් දුන්නායට ඒක අවශ්‍ය නැතුව වෙන්නට පුළුවනි. නොයසේනම් මේ භාවනාව කියලා කියන්නේ නිවන් ළඟ මඟ කියන මතේ ඉන්නා වූ අය භාවනාව පුණ්‍යක්‍රියාවක් වශයෙන් විස්තර කරන්න තියෙන අකමැත්ත නිසා අදින් අවුරුදු 7800කට ඉස්සලා හෝ කවදා හරි දවසක ඒක ඉවත් කරලා දාන්න ඇති. නමුත් මට මේක පෙනෙනවා යම් තාක් දුරට. ඒ නිසා ඒක මම විග්‍රහ කරන්නම්. ඒ දොසක් චෝදනාවක් තියෙනම් කිසියෙකුට පවරන්න එපා ඒක මම බාර ගන්නවා. මට පෙනෙන්නේ නැහැ ඇති. මොකද ඒක පොතේ නැහැනේ. නමුත් අපිට තේරුම් ගන්න පුළුවන් කරුණක් තියෙනවා. බුදුන් වහන්සේගේ ඉගැන්වීම තුල පවතිනවා තුන් භවය කියලා එකක්. කාම භවය, රූප භවය, අරූප භවය. එතකොට කාම භවය කියන්නේ මේ සතර අපාය, මනුෂ්‍ය ලෝකය සහ සදිවි ලෝක. කාම භවයේ උපත ලබන්නේ දුගතිගාමී අය පව්, සුගතිගාමී අය පින් මේ දෙකටම ඊළඟට කර්ම කියලා ගන්න වෙනවා. පුණ්‍ය කර්ම, අපුණ්‍ය කර්ම. රූපී භවයේ උපත ලබන්නේ කවුද? රූපාවචර ධානයෙන් කාලක්‍රියා කරන අය. අරූපී භවයේ උපත ලබන්නේ කවුද? අරූපාවචර ධානයෙන් කාලක්‍රියා කරන අය. ඔවුන්ගේ අරූපාවචර ධානය උපදවාගත් පමණින් ඔවුන්ගේ අවිද්‍යාව දුරු වේද? නැහැ. උද්දම් භාගයේ සංයෝජන වල පැහැදිලි කරවා දානවා රූපී ධානලාභියාට රූප රාග අරූප රාග මානුද්දච්ච විද්‍යා. අරූපී ධානලාභියාට අරූප රාග මානුද්දච්ච විද්‍යා. පළ රූපී ධානලාභයට රූප රාග මානුද්දච්ච විද්‍යා. අරූපී ධානලාභයට අරූප රාග මානුද්දච්ච විද්‍යා. එහෙනම් අවිද්‍යාව දුරු වෙන්නේ නැහැ. කවුද මේ රූපී අරූපී ධාන ලැබි මොනවා කරපුවයිද? ගෘහස්ත ජීවිත අතහැර දෙඩිසේ සිරර දුක් මහන්තිමින් දැහැන් කියලා කතා කරන්නා වූ, කර්මස්ථාන කියලා කතා කරන්නා වූ, තමන්ගේ සිත දෙන්න තියෙන අරමුණු වෙනත් අරමුණකින් යට කර ගැනීම තුළ ලබා ගන්නා වූ වෙනත් ශාන්ත වූ දෙයක් වැඩි දියුණු කර ගැනීම තුළින් තමයි මේ බුද්ධ කාලයට පෙර හිටියා වූ අනාන්තරගත වූ භාවනානුයෝගීන් මේ මඟ ගොස් සිටියා. ඔවුන්ට අවිද්‍යාව දුරු වී තිබුණේ නැහැ. ඔවුන්ගේ සක්කාය දිට්ඨිය කැඩී තිබුණේ නැහැ. ඔවුන් මාර්ගඵලලාභී වෙලා හිටියේ නැහැ. ඔවුන්ට මේ උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් නීවරණ යතවීමක් සිදු වුණා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියනවා වූ කාම ලෝකයට ඇති නීවරණ යටවීම නිසා තමයි ඔවුන්ට කාම භවයේ බැඳුම් වෙනුවට රූප රාග කියන්නේ අපිට තියෙන සක්කාය දිට්ඨි වගේ එකක්. අරූප රාග කියන්නේ අපිට තියෙන සක්කාය දිට්ඨි වගේ එකක්. දැන් ඔවුන්ට එතන යම් තාක් කල් ජීවත් වෙන්නට පුළුවනි. ඒ දහන පිරිහි ගියන් පසුව හීන වූ ප්‍රතිසන්දියකට ආපහු වෙන අයරුණාම ඉන්නහට ඒ ලබාගත් සාන්ත භාවයට වෙච්ච දෙයක් නැහැ. මේකට තමයි කියන්නේ නඩපුත වෙලකුත් නැහැ, බෙරේපලකුත් නැහැ කියලා. මේ කොටස අදත් ඇතැම් පොත්පත්වල පවතිනවා සහ දේශනා කරන උපදෙස් දෙන අය උගන්වනවා සමත භාවනාව වඩන්න, රූපී අරූපී ධ්‍යාන උපදව ගන්න පුළුවනි, මරණයෙන් පසු රූපී අරූපී බඹලෝ යන්න පුළුවනි, හැබැයි අවිද්‍යාව දුර වෙලා නැහැ, නිවන් ලැබෙන්නේ නැහැ කියලා. එහෙම කියලා හැබැයි නැවතත් ඒකම උගන්වනවා බහුතරයක්. දැන් බලන්න. පාප ක්‍රිය වත්තුවට අපාගත වීම. පුණ්‍ය කෙරේ වත්තුන්ගේ අල්ප බව සහ මධ්‍යම බවට මිනිසුන් අතර සැප සම්පත් අඩුවෙදි වශයෙන්. පුණ්‍ය කෙරේ වත්තුන්ගේ උපරිම බවට සදිවි ලෝකේ. ඒ දානමය සහ සීලමය. දැන් රූපී අරූපී ධානලාභීන් ඒ ධානින් කාලක්‍රියා කරලා නේද රූපී අරූපී බබළු ඉපදුනේ. දැන් එහෙමනම් මේ දැහැන්ගත වීම කියන කොටස භාවනාමය පුණ්‍යක්‍රිය වත්තුන් නෙමෙයිද? මොකද පුණ්‍යක්‍රියා වලට හම් වෙන්නේ විපාක. ඒ පුණ්‍යක්‍රියා කළායත් පුදුන් බව කඩාගත්තේ නැහැ. ඒ නිසා උන්ට ඒක නිවීම වගේ දැනුණා. නමුත් ඒක අවිද්‍යාව කියන මුලාවක්. එහෙනම් තේරුම් ගන්න. ඒ පුණ්‍යක්‍රිය වත්තු කියනකේ භාවනාමය පුණ්‍යක්‍රිය වත්තුන් කියනකේ තේරුම භාවනාවක් තියනවා පුණ්‍යක්‍රියාවක් වශයෙන් සිදු වෙන. අවිද්‍යාව තුළ මෙතන ඉතින් ටිකක් හිතන්න මම යම් කරුණක් ඉදිරිපත් කරන්නම්. ඔබ අප පරිහරණය කරන පොතේදී අත්තු කියලා මතාන යෝගය කියලා ඉතින් මේ සමාජයේ නැති එකක් තමයි ශරීරයට දුක් දීම කියලා පෙන්වන්නේ. නමුත් බුදුන්ගේ ගන්වීමේ පවතිනවා නේද අන්ත දෙකක්. කාමසුකල්ලිකාණ අත්තු කියලා මතාන යෝගය. බුදුරජාණන් වහන්සේ පහළ වන විට මේ මැදුම් පිළිවෙත යන කිසිවෙක් හිටියේ නැහැ. සියල්ල මේ අන්ත දෙකේ අය. සමාජය කියන්න බැරි වුණත්. තිරුවන් ලෝ පහළ වීමෙන් තොරව. ත්‍රිලක්ෂණය අවබෝධ වීමෙන් තොරව. විදර්ශනාව වටහා ගැනීමකින් තොරව. මේ අරමුණු හිතට එන්න එක වළක්වන. එම නැත්තම් තවත් වත්මන් සමාජයේ පවතින ආකාරයට නම් සිතිවිල දෙකක් අතර පරතරය හොයාගෙන වැඩි දියුණු කිරීමෙන් යන මාවතට තමයි පින්නතුනේ අත්ති කිල මතාන යෝගය කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේවල් නෙවෙයි ඒවා. ආලාර කාමුද්ද ක්‍රාම්පුත්‍ර භග්ගවැණි අයගේ දේවල්. සසුන්ගතව පැවිදින කෙනෙකුට මේ தත්ත්වය වැටහෙන්නේ නැති නිසා තේරෙනතුරු ටිකක් දුර පුංචි දෙයක් දෙන්නට පුළුවන් කමක් තියෙනවා. ඔහුගේ නෝන වැඩෙනතුරු නැත් අපි හිතනවා නම් අපි හැමදෙනාටම මේ නිවන් මඟ මේ වැටි තිබෙන්නේ මේ පුණ්‍ය කිරියවත්තු භාවනාව තුලින් කියලා. ඒකේ සෝවාන් ආදී මාර්ගඵල නේ. ඒක වැඩි දියුණු කරගත්ත පුද්ගලයෙකුට ඒ මෙහෙල් මෙලව ජීවත් වෙනවා නම් ඔහුට ඒ නිවයි මහා සමානෝයි තත්ත්වයකින් ඉන්නේ වහංකාරය නිසා. මං දැන් නිවන් ලබලයි කියලා. එය දමනය කරන්න සාමාන්‍ය පුද්ගලයෙකුට පුළුවන් කමක් නැහැ. වාසනාවකට බුදුරජාණන් වහන්සේ හමුවුනේ බුදු ධානලාභින් ඒ මූලාව තේරුම් ගත්තා. තේරුම් අරගෙන ඔවුන්ගේ අත මිදුන නිසා වුණ රූපී අරූපී ධාන පුණ්‍ය කිරියවත් විපාක වශයෙන් භාවනා පුණ්‍ය කිරියවත් විපාක වශයෙන් ඉතින් වලට යන්න සිදුනේ නැහැ. මේ පිළිබඳව මධ්‍යමිකාය මට මතක හැටියට නැත්නම් යම් තැනක තියෙනවා සූත්‍ර කීපයක්. විජයා සූත්‍රය කියලා එකක් තියෙනවා. විජයා භික්ෂුණිය තමයි තවත් ඒ වගේ කාන්තාවන් කියලා දැනක් සම්බන්ධ සූත්‍ර වර්ගයක් තිබෙනවා. මෙතන තියෙනවා විජයා භික්ෂුණියෙන් ප්‍රශ්න කරපුවාම ඔව් සාන්ත වූ සමාධි තියෙනවා තමයි. ඒවැය තියෙන අවිද්‍යාව දැන් මට තේරිලා තියෙන්නේ. බලන්න අරූපී අරූපාවචර ධානය ගත්තම ඒවා අවිද්‍යාව කියලා නෙකන හදන මානුද්දච්ච අවිද්‍යාව කියලා තියෙන්නේ. ඔවුන්ට ඒක දුරු කරගන්නට බෑ. තවත් වෙනක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා දාරනවා. යම් කිසි අරූපී ධානලාභී බුදුන් හමුවේ ත්‍රිලක්ෂණයේ තේරුම් ගත්තා නම් ඔවුන් අනිද්දුකානාත්මයෙන් බලන්ට ඕනේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නෙවෙයි. ඔහුගේ අරූපාවචර ධානය. ඒ ධානයයි ඔහුගේ මම වෙලා තියෙන්නේ. ඔහු අහංකාර වෙලා තියෙන්නේ. මෙන්න මේ தත්ත්වයන් තේරුම් ගැනීමේදී ඔබට තේරෙනවද? මේ සංසාර ගමනේම දිගු කලක් රාපාගත විනි ආදී දුක් වලින් වැළකී එහෙම නැත්නම් ශාරීරික වශයෙන් සිදු වෙන්න තියෙන අවරෝහ පීඩා වලින් වැළකී සදාකාලික සැනසීමක් නොවුවත් එහා සමාන තත්වයක ඉන්න ලැබෙන මේ රූපී අරූපී භවයන්ගේ උපත ලැබෙන්නේ භාවනාමය පුණ්‍ය කර්ය වස්තුන්ගේ විපාකයක් වශයෙන්. එනිසා භාවනාවත් පුණ්‍ය ක්‍රියාවක් තමයි එහෙම තේරුම් නොගෙන කරන එක. තව චුට්ටක් මේක තේරුම් ගන්නවා නම් ඒ විපාක විපාක උන් සසරින් මිදලා නැහැ, අවිද්‍යාව දුර වෙලා නැහැ. ඒක තමයි ඒක වැරදි මගක්. මේ වැරදි මගක් කියන වචනේ තේරුම් ගන්න මෙහෙම. දරුවෙක් මත්පැන් පානයට යනවා නම් වැරදි මගක් බව දන්නවා. දරුවෙක් සූදුවට යනවා නම් වැරදි මගක බව පේනවා. ඒ වරද කියලා මුදව ගන්න පුළුවන්. ඒ වරද සමහරට මෙලවට පමනයි. නමුත් මේ නිවන් ලබන අපේක්ෂාවෙන් මේ වැරදි මඟ ගොස් ඔබ දන්නවද රූපී අරූපී ධානයකින් කාලක් ක්‍රියාකොට එතන උපත ලබා සිටින්ට වුණොත් තවත් බුදුවරයෙක් දෙන්නේ 3 දිනක් 4 දිනක් මග හැනතුරු එන්නට බැහැයි කියලා ආපහු ඔබ මේ බොහෝ සුවසත්පත් තැනක් නැත්තම් සුගතියක් වශයෙන් සිටුවාට බුදුන් වහන්සේ අංගුත්තර නිකායේ වදාරලා තියෙන අක්කන සූත්‍රයේහි තියෙන දුෂ්ට උෂ්ණය කියලා පෙන්වලා තියෙන්නේ මේ බඳු දීර්ඝායුෂ ඇති අසඤ්ඤතල රූපත ලැබීම. අපි බලමු භාවේත මෙත්තායි වික්‍රේ චේතෝ විමුක්තිය ආසේවිතයි භාවිතයි බහුලීකතාය. එමත් අපි අජිත් විමුක්තිය පූර්වාමුට මෙත් වැඩීම කියන කාරණා ගැන කතා කරනවානේ. ආනිසංස 10ක් ගැන සඳහන් වෙනවානේ. උත්තරින් අපට විඥාන්තෝ බ්‍රහ්මලෝක උපගෝ හෘති. මාර්ගඵල ලබන්න බැරි වුණොත් අරූපී අරූපී බඹතල රූපත ලබනවා. මම හැදිරි කරලා තියන්න. එතකොට අපි තේරුම් ගන්නට ඕන මෙන්න මේ කාරණාව තමයි. වෙනත් ආගම් වලත් භාවනා තිබුණා. විවිධ භාවනා තියෙනවා. දැන හෝ නොදැන වාසනාවට අවාසනාවට සමතල දිස් කර්මස්ථාන කියන එක බෞද්ධ භාවනා කියලා පොත්වලට එකතු කරලා තියෙනවා. ධර්මයේ හැම වෙනතුරු විදර්ශනාව කියන එකට කෙනෙකුට යන්න පුළුවන් කමකුත් නැහැ. එහෙනම් ඔහු යමක් කරන්න ඕන. නමුත් යමක් කළයි කියන්නේ බුදුන් වහන්සේව දාලේකද? මෙන්න මේ නිසා තේරුම් ගන්න ඕන කරුණ තමයි බුදුරජාණන් වහන්සේ කිසියම් ආකාරයක දහමක් දේශනා කළා. මේ දහම අසා දහම පදනම් කොටගෙන තමයි කෙනෙකුට මේ අන්ත දෙක අතහරින්න පුළුවන්කමක් තිබෙන්නේ. අත්ත කිලමතානු යෝගෝ දුක්ඛෝ තේරෙන්නට වෙනවා. කාමස කල්ලිකානු යෝගෝ කියන එකේ තියෙන දුක්ඛයත් තේරෙන්නට වෙනවා. ඒ තේරුම් ගන්නවට කියනවා ආස්වාදේ ආදීනව දැක නිස්සරණයටපත් වෙන එක. ආස්වාදේ ආදීනයක් තියෙනවා කියන එක. අපි වෙන දවසකදී ඒක කතා කරන්නේ අද කතා කරන්නේ. මේ බුදුරෙක් හමුයි ධර්ම දේශනා කරනවායි කියන්නේ මේ කරුණ දෙක අපි මුලා වෙලා ඉන්න කරුණ දෙක අන්ත දෙක පැහැදිලි කරලා දෙන එක. අනේ අන්ත දෙක පැහැදිලි කරගන්න පුළුවන් වුණා ඊට පස්සේ. දැන් මේ පුණ්‍ය කිරියවත් වලට ඇලි ගලි සසර ගමනේ යන එකනේ කරන්නේ. නිදහස් වීම කොයිකේ. එහෙම යන්න වෙලා තියෙන්නේ පින් කරන්න වෙලා තියෙන්නේ පෞකලොත් සපාගත වෙන නිසා. අබුද්ධෝත්පාදයක් වෙන තැනක යහපත් දේ කිරීම හැරුණොත් ඊටහාදයක් පෙන්වා දෙන්න කෙනෙක් නැති නිසා. සමාජ පරිහානිය ඉක්මන් වෙන නිසා ඒව කරාම ලෝකෝත්පත්ති සිදුවීම් ගැන කතා කරනකොට මේ සමාජයේ වයස අඩු වෙන කාරණේ කොහොමද කියලා පෙන්වලා තියෙන්නේ. පව් කරනවා වැඩි වෙනකොට. එහෙනම් අපි නිදුක් නිරෝගී සුව කැමති නම් දීර්ඝාය සම්පත කැමති නම් සම්පන්න වෙන්න කැමති නම් පව් කරලා හරියන්නේ නැහැ. එහෙමනම් අපි මේ සසර නැමති කොටුවේ තේරුම් ගන්න මේක. ඒක කොටුවක්. ඒක සූත්‍ර දේශනාවක කොටු තුනකට පෙන්වලා තියෙනවා. ඒක වෙනත් දවසක පැහැදිලි කරන්නම්. අපාය නැමැති කොටුව, කාමස වර්ගය නැමැති කොටුව, රූපී අරූපී භව හෝ රූපී භවය අරූපී භව නැමැති කොටුව. මේ සියල්ල සංසාරයයි. මේ සියල්ල අවිද්‍යාව දුරු නැති තැන කළා වූ කර්මයන්ට විපාකයි. ඔබට වැටහෙනවාද සසරම යනු කර්ම විපාක බව? බුදුන් වහන්සේ වදාළේ අවසන් විග්‍රහයේදී මුල් විග්‍රහය දුන් වහන්සේ පව් කරන්න එපයි කියලා තියෙනවා. සුකෝ පුඤ්ඤස්ස උච්චෝ කියලා තියෙනවා. ඒ උසස් සැප ගැන තියෙන නැත්තම් පින තමයි කරන්න ඕන කාරණාව කියලා. ඒ පුහුදුන් මට්ටමින් ගත්තාම. නමුත් ඒ කිසිදු ක්‍රියාවක ප්‍රතිඵලයක් වශයෙන් නෙමෙයි අපේ අවිද්‍යාව දුරු වෙන්නේ. ඒ අවිද්‍යාව දුරු වීම සඳහා අපට බුදුරජාණන් වහන්සේ වදාළ දහම පිළිසරණ වෙනවා. දහම තේරුම් ගත්තයින් පසුව තමයි කෙනෙකුට ඉලක්කුණු වැඩිම කියන භාවනාවට යන්න පුළුවන් වෙන්නේ. විදර්ශනා කියන වචනයක් රටේ තියෙන්න පුළුවන් කරනවත් වෙනද පුළුවන්. නමුත් මේ උත්තරීතර ලක්ෂණේ වටහා ගන්න වෙනවා. ඒ පොතකින් තේරුම් ගන්න අමාරුයි. ඒක කල්යාණ මිත්‍ර සේවනයක් තුලින් ලබා ගන්න වෙනවා. ත්‍රිලක්ෂණයේ වැඩිමේදී දැන් පුණ්‍ය කර්ම මේ භාවනාව පුණ්‍යක්‍රියාවක් වශයෙන් කිරීමේදී ක්ලේශයන් නැත් වෙනවා. අරමුණු නැත් වෙනවා. ඒ වෙනුවට තමන්ට දෙකක් අතර පරතරයක් හම්බ වෙනවා. මේ පරතරේ වැඩි දියුණු කරගන්න යාමේදී පරතරේ ආපහු මම වටපත් වෙනවා. පරතරයක් නෙවෙයි. ඊට පස්සේ ඔහුගේ එයයි ඔහු. ඔහු බවටපත් වෙන ඔහුගේ අහංකාරය බවටපත් වෙන්නේ. ඒ නිසා මේ පරතරේ වැඩි කරගෙන යන පිරිසක් ඉන්නවා නම් ධර්මයේ මුලික කොට ගන්න නැතුව උණු තේරුම් ගන්න නොදන්නාකමට යන අත්කමතාන ලෝගින් යෝගින් පිරිසක් බව. බුදුන් දේශනා කර වචනේ අපි ගමු විනාඩි කීපයක් තුළ විග්‍රහ නොකළත්. සබ්බේ සංඛාරා අනිච්ඡාති සබ්බේ සංඛාරා දුක්ඛාති සබ්බේ සමානාත්තාති යදා පඤ්ඤාය පස්සති. අත නිබ්බින්තති දුක්ඛේ සංඛාර ලෝකේ සංඛාර කායක හේවිතයි කලකිරෙන්නේ. අරහෙ දකිනවනම් එයයි නිවනට මඟ. ඔබට මේ කතාව මම ඊට පෙර කියා තිබෙනවා. නමුත් යලිත් මේ පටිගතන දේශනාවල යලි සවන් දීම සඳහා මේ ධර්මයේ තේරුම් ගන්න නැති අය කරන භාවනා තමයි මේ පුණ්‍යක්‍රියා භාවනාව ඉන්නේ. විපාක දෙන භාවනාව. අනාගතයට විපාක. විපාක දෙන භාවනාව. බුදුරජාණන් වහන්සේගේ ත්‍රිලක්ෂණමති භාවනාවේ විපාක දෙන්න ඉතුරු වෙන්නේ නැහැ. කර්මක්ෂය වෙනවා. ඒක තේරුම් ගන්න වෙනවා අපි. ඒ නිසා මේ මෙතන මේ සමාජයේ තියෙන මතයක් පිළිබඳව අපි අවධානය යොමු කරන්න වෙනවා. ධර්මයේ නොතේරෙන ඇතමුන් කල්පනා කරනවා gedara de nam meka karanna bæ kiyala. ඒ ධර්මයේ නොතේරෙන කමට කියන දෙයක්. තේරුණත් එහෙම කියන්නේ නැහැ. පච්චගුත්ත බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ සමඟ විවාදයක් කරනවා. ඒ විවාදයේදී ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේට. ඔබ වහන්සේ ඔය කියන බණ අහලා කාම භවයට බැඳ සමන ඕරම්භාගයේ සංයෝජන බැවින් පහ කඩාගෙන අනාගාමි වූ අය ඔය මහණ වෙච්චලා ඉන්න අය ළඟ කී දෙනෙක් ඉන්නවද? භික්ෂුණීන් අතර කී දෙනෙක් ඉන්නවද? උපාසක පිරිස අතර කී දෙනෙක් ඉන්නවද? උපාසිකා පිරිස අතර කී දෙනෙක් ඉන්නවද? ගෙදර ඉන්න බ්‍රහ්මචාරීන් අතර පිරිමින් අතර කී දෙනෙක් ඉන්නවද? බ්‍රහ්මචාරී කාන්තාවන් අතර කී දෙනෙක් ඉන්නවද? කාමභෝගී පිරිමින් අතර කී දෙනෙක් ඉන්නවද? කාමභෝගී කාන්තාවන් අතර කී දෙනෙක් ඉන්නවද? කුලසාටකින් ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේට වචිගත බමුණගේ. මතක් කරගන්න බුදුරජාණන් වහන්සේගේ උත්තරය. උත්තරේ එකක් නිසා තමයි අටට එකම කීවේ කාලය කෙටි කරගන්න ඉදිරි කරගන්න. මේ හැම කුලකයක් පාසාම මේ අනාගාමී තත්ත්වයේ ලැබුවෝ එක්කෙනෙක් දෙන්නෙක් දහයක් සියයක් නෝ දහස් ගණනකි. අන්න ධර්මයේ හම් වුණා නම් සිදුවෙන්න ඕනේ. මේ ඉන්න කුලකේ නෙමෙයි වැදගත් වෙන්නේ ධර්මය. ඒ නිසා පුණ්‍යක්‍රියාවක් නොවන භවනාවක් තියෙනවා බුදු සමයේ. එයයි සැබෑවටම ධර්මය හොයාගෙන යන පුද්ගලයා වටහාන තේරුම් ගත යුත්තේ. එහිදී පමණයි කර්මක්ෂය වෙන්නේ. අනිත් අය අවිද්‍යාව සැඟ වෙනවා. කර්ම විපාක මාරු වෙනවා. අපායට මාරු වෙනවා, දිවි ලෝක නිස් ලෝකයට මාරු වෙනවා, දිවි ලෝකයට මාරු වෙනවා, රූපී අරූපී භවතවලට මාරු වෙනවා. විපාක ඉවර වෙන්නේ නැහැ, අවිද්‍යාව දුරු වෙන්නේ නැහැ. අන්න එයයි භාවනාවත් පුණ්‍යක්‍රියාවක් කියන එකේ තේරුම. ඒක විපාක වෙන තැනක් විතරයි. යන්න සද්ධර්ම රත්නාවලියට. නිතකීපකින් කියන්නම්. මාතික මාතාවගේ කතාව මතක් කරගන්න. බුදුන් වහන්සේගෙන් ධර්මයේ හැදෑරූ ත්‍රිලක්ෂණය වටහා ගත්තා වූ භික්ෂුන් වහන්සේලා පිරිසක් මේක තනස්සන සම්බලන් යනවා. සදහවත් අම්ම කෙනෙකුට මොන ගෙහි කොහෙද වඩින්න කියලා අහලා වැඳලා විවේක සෙනසුනක් හොයාගෙන යනවා. ඒ කිව්වම එතුමියගේ ගමේ අය එකතු කරගෙන ඉතාලි ඉක්මනින් මේ දිවහරාත්‍රි සෙනසුන් හදලා දෙනවා මේ ස්වාමින් වහන්සේලාට. හදලා පූජා කරලා කැප කරුවෙක් තබා මේ අම්ම ගමට යනවා. මේක විස්තර සහිතයි මා මේකේ තියෙන්නේ. අම්මට අම්මා ගියයින් පස්සේ ස්වාමින් වහන්සේලා කල්පනා කරනවා මේ අපි මවෙලවට බිහි කළ මව නෙවෙයි මෙතරම් පහසුකම් අපට ලබා දුන්නේ. ඒ නිසා අපි අප්‍රමාද විය යුතුයි. අනවචනය. ධර්මයේ තේරුම් ගන්න ආයත වෙන්න පුළුවන් අප්‍රමාදයක් තියෙනවා. උන්වහන්සේලා තම තමන්ගේ තැන්වලට ගියා. මවට එනවා බලන්න ඉන්න හිතෙනවා. මොකද කරන්නේ බලන්න. එවිටින් අහකවම නැහැ. කැප කරගෙන අහපම තමන් ස්වීයක තැන්වල ඇති කියලා කියනවා. මට දකින්න ආසයි වැඩම කරන්න. එහෙනම් ගෙඩිය ගහන්න වැඩි කියලාම කැඳවීමේ සංඥාව නිකුත් කරනවා. උන්වහන්සේලා පාරවල් 30කින් එනවා. අම්මා දකින්නවා. අම්මා ඉදා දැක්කේ නේර දිග පෙළට එනවා එක්කෙනා පිටිපස්සේ එක්කෙනා. අද ඉන්නේ එක්කෙනා එක්කෙනා වෙන වෙනම. අම්මා හිතනවා මොකද්ද ඉස්සර තරහ වෙලා මේ. කොන පුතුක් හිතන හැටි. මේ අම්මගේ වචන ටිකක් තියෙනවා මෙතන. මට ඔක පාලියෙක කියන්නේ ලාවක් නැහැ. ඉතින් කෙටියෙන් සිංහලින් වෙන සාරාංශ කරලා කියන්නම්. නොදන්නකමට මේ ගිලන්වස ටිකක් පිළිගන්න ඉන්න ගමන් අම්මා අහනවා ඔබ වහන්සේලා මොකද ඒ කැලේට වෙලා තැන් තැන් වලට වෙලා කරන්නේ? ස්වාමින් වහන්සේලාගේ උත්තරය තමයි අපි මහානකම් කරනවා. මහානකම් කරනවා කියන්නේ ඊළඟ ප්‍රශ්නේ. මහානකම් කරනවා කියන්නේ තිලකුණු වඩනවා. මේ 30 දිනා වහන්සේම දීපු උත්තරය තමයි අපි තිලකුණු වඩනවා. කොහොමද අපි අද කතා කරන එක්කෙනෙකුට ආනාපාන සතිය, එක්කෙනෙකුට ඉරියව්පතන, එක්කෙනෙකුට බිරිගුල් භාවනා, එක්කෙනෙකුට අට්ටි භාවනා, එක්කෙනෙකුට බුද්ධානුස්සතිය, එක්කෙනෙකුට සංඝානුස්සතිය, එක්කෙනෙකුට ආනාපාන සතිය. මේ 30 දෙනා වහන්සේම වදාරනවා මහානකම් කිරීම යනු තිලකුණ වැඩිමයි. මේ මහානකම අපට කරන්න බැරිද? අම්මා ගීලඟ උත්තරෙත් අපි ගනිමු. පුළුවෙනි. එහෙනම් කියලා දෙන්නකෝ. දීර්ඝ උත්තරයක් කරුණු පැහැදිලි දෙමින් දවස් 2ක් 3ක් හරි කොහොම හරි අම්මට මේ ස්වාමින් වහන්සේලා මහානකම් කරන හැටි කියලා දුන්නා. මහනවනා කියන්නේ කහරිය පුරවගත්ත කෙනෙක් නෙවෙයි. ඇයි ධර්මය අසා ගෙදර ගියා. ගෘහණියක් වශයෙන්, මවක් වශයෙන්, බිරිඳක් වශයෙන් ඇගෙන් කෙරෙන්න ඕන යුතුකම් මොක්කම කරන්න ඇති. නමුත් මේ අම්මගේ ස්වාමින්වහන්සේලෙන් ඉගෙන ගත්ත තිලකුණ වැඩිම නැවති මහානකම අතන හැර කරගෙන ගියා. කතාව හුඟක් දිගයි. අවසානයේ පෙන්නනවා ඈට තමයි දිවස් ලැබුණෙත්, ඈ තමයි අනාගාමි වුණේ අන් අයට ඉස්සර වෙලා කියලා. මතක තියාගන්න. මේ විවිධ මත තියෙන ලෝකේ මේ ත්‍රිලක්ෂණය කියන එකට ගිහි පැවිදි ભેදයක්, ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. ඒ තමයි කර්මක්ෂය වෙන මගෙහිවත් පුණ්‍යකිරියවත්තුවක් නොවන භාවනාව. ඒ නිසා ඔබ පුණ්‍යකිරියවත්තුවක් වශයෙන් භාවනාවක් කරන්න. නමුත් ඒක අවිද්‍යාව තුළ. ඒක මුගාවක් ඈත ගෙන යන්න එපා. එතකොට ඔබ භාවනාව මම් බවටපත් වෙනවා. භාවනාවෙන් අහංකාර වෙනවා. මේ නිසාම තමයි බුදුන් වහන්සේ ගැන්වීමේ පවතින්නේ සද්ධර්ම ශ්‍රවණේ, කල්යාණ මිත්‍ර සේවනයේ කියන දෙක වැදගත් කියලා. ඒ දෙක නැතුව ඔබ බණක් නැතුවද භාවනා කරන්න යන්නේ? ලංකාව පුරා පැතිරී පවතින පුරා වෘත්තයක් තමයි බණ භාවනා. බණක් භාවනාවක් කරගත්තොත් තරකද? ඒකයි අපි මේ ධර්ම දේශනා කරන්නේ. ධර්ම දේශනාව නිරන්තරයෙන් අහගෙන යන ඉඩක් අපි හුඟක් තව කරුණු පැහැදිලි කරනවා. ඔබට හි කරුණු වැටහීමේදී තේරෙවි අන්තිමට භාවනා කරන්නේ කොහොමද කියන ප්‍රශ්නේ අවලංගුයි ඔබට ධර්මයේ වැටෙනකොට ඔබ විභේම භාවනාවට වැටේ. ධර්මයේ තේරි පටන් ගන්නා ඔබ භාවනාව පුණ්‍යක්‍රියවත්වක් වන්නේ නැහැ. ලෝභක්ඛය, දේශක්ඛය, මෝහක්ඛය කියන මේ දේවල් ශ්‍රේවීම සිදුවන්නේ ඒ ධර්මය අවබෝධ කරගෙන වර්තමාන මොහොතේ ජීවත් වෙමින්. ඇසෙන් කනින් නාසෙන් හෝ දිවෙන් කයෙන් එන ආරම්මණයන්ට අසු නොවි. ඒවයින් හට ගන්නා වූ ලෝභ දේශ මොයන්ට හට නොවි. යෝනිසෝ මානසිකාර්ය උදව් උපකාර කරගෙන. ඒවා නුවණින් දක්න අනිත්‍ය නැමැති ආලෝකයේදී හෙවත් සතියේදී සතිය දියුණු කිරීමේදී සේවී ආවි. එතකොට ඒක කර්ම පුණ්‍ය ක්‍රියා භවනාවක් වෙන්නේ නැහැ. කර්මක්ෂය කරන භවනාව වෙනවා. අද හෝ ඉදිරියට කරන ධර්මදේශනාවලදී මේ ප්‍රඥාව ඇති කර ගැනීම සඳහා ඔබ හැම දිනාට මේ ධර්මදේශනාවත් ආලෝකයක් වේවායි කියන ප්‍රාර්ථනාවක් කරමින් පව්, පින් සහ අපාය, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක සහ නිවීම කියන කාරණා හතර පැහැදිලි කිරීම සඳහා අප විසින් ඉදිරිපත් කරන ලද මේ ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. එම ධර්මදේශනාව පවත්වනු ලැබුවේ කෑගල්ල පුස්සැන්ද ශ්‍රී පුණ්‍යෝධිහාරාමාධිපති පූජ්‍යපාද පිළිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.